මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලේ පළවෙනි වාරේ විදේශ ප්‍රතිපත්තිය ඉතාම කදිම ආකාරයකට කළමනාකරණය කරපු නිසා තමයි අපට යුද්ධය ජයග්‍රහණය කරන්න අවශ්‍ය අවකාශය නිර්මාණය වුණේ. රාජපක්ෂ පාලනයේ දෙවැනි වාරේ 2009 වෙනකන් එළලා දුන්න ඒ පදුර ආපහු මේ පැත්තට රෝල් වෙන පටන් ගත්තා. නමුත් අද මේ පදුර ආපහු දික් කරලා ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාගෙන තියෙනව නෙමෙයි. මේ යහපාලන යටතේ විශේෂම මංගල සමරවීර යටතේ ලංකාව පාපිස්සක් බවට පත් කරලා තියෙනවා. ඒ නිකම් පාපිස්සකුත් නෙමෙයි. වැසිකිළියේ ඉස්සරහ පිට තියෙන පාපිස්සක් බවට ලංකාවේ ස්වයිරී භාවය පත් කරලා තියෙනවා.